නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නතුනේ දසපාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී ධර්මයන් පුරලා අනන්ත වීරියකින් යුක්තව ගුණධර්ම පුරුදු කරන ලද අපගේ මහ බෝධිසත්වයන් දසමරසිම් බිඳහැර පළවාහැර මේ අවබෝධ කරගත්තා වූ නිවන් මාර්ගයේ සුළු දෙයක් නෙවෙයි. මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න බැරි වෙච්ච නිසා තමයි මේසා දීර්ඝ වූ සංසාරයක අපි ගමන් කළේ. ගමන් කරන්න තියෙන්නේ. පටන් ගත්ත තැන ආරම්භයක් හොයාගන්න බෑ. අමාමා නිවන අවබෝධ නොකළොත් කෙලවර වෙන තැනකුත් නෑ. ඉතින් ඒ නිසා මේ සත්‍විස් බෝධිපාසක ධර්මයන් ගැන ඉගෙන ගන්නවා කියන කාරණාව සුළු දෙයක් කියලා හිතන්න එපා. මේවා අපේ සවන්පතට වැටීමත් මහා පිනක්. මහා කුසලයක්. ඉතින් ඒ නිසා මොන අදත් අපි ඉගෙන ගනිමු දහම් කරනු සත්‍විස් බෝධිපාසක ධර්ම කියන්නේ සතර සතිපට්ඨාන, සතර සම්‍යප්ප්‍රදාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බුද්ධංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේන් සතර සතිපට්ඨාන ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට දැන් අපි ඉගෙන ගන්නට මීට කලින් අපි ඉගෙන ගන්න ආරම්භ කළා සතර සම්‍යප්ප්‍රදාන වීරිය. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා කියන්නේ නෝපං අකුසල් නෝපදවන්ට කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කරන්ට කරන වීරිය. නෝපං කුසල් උපදවන්ට කරන වීරිය. උපං කුසල් දියුණු කරකන්ට කරන වීරිය. හැබැයි මේ ඔන්නෝය හතර තුටකින් ගත්තොත් අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදවගන්ට කරන වීරිය තමයි සතර සම්‍යප්ප්‍රදාන වීර්යය තුල තියෙන්නේ. ඒකෙදීන් තියෙනවා අනෝපං අකුසල් නූපදවන්ත චන්දං ජනේති. කැමැත්ත ඇති කරගන්න ඕන. එතකොට අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න කැමැත්ත ඇති කර ගැනීමත් වීර්යයට අයිති කාරණාවක්. සමහර කෙනෙකුට මේක කරගන්න බෑ. හැබැයි උත්සාහ කරනවා. ඒකත් වීර්යයට අයිති කාරණාවක්. එයාට ශ්‍රද්ධාව උපදව ගන්න කරන වීරියට එයා බලාපොරොත්තු වෙන විදිහට ශ්‍රද්ධාව ඇති වෙන්න දෙන්න පුළුවන්. සීල රකින්න කරන වීරිය සමහිත එයා බලාපොරොත්තු වෙන විදිහට එයාගේ ශීලයේ යාට අරස්සා කර ගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට සමාධියක් ඇති කර ගන්න කරන වීරිය. නමුත් සමහිත එයා බලාපොරොත්තු වෙන පරිදි කර ගන්න බැරි වෙන්න පුළුවන්. මේ දහම් කරුණු තේරුම් ගන්න කරන වීර්යය නමුත් එයාට බලාපොරොත්තු වෙන විදිහට කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ ධර්ම දේශනාවක් වුණත් හොඳට අහගෙන ඉන්නවා මේක තේරුම් ගන්න ඕනේ කියලා සමහරවිට අවධානේ මතකත් නැහැ. නමුත් අහගෙන හිටියා. කැමැත්ත තිබ්බ උත්සාහයෙන් උත්සාහය නැතුව කොහොමද කරන්නේ මේක? චන්දං ජනේති වායමති මේ ඔක්කොම වීර්යයට අයිති වුණාට යන්න නොදන්නවා වුණාට. ඊළඟට විරියන් ආරභති ඒ උත්සාහය දිගින් දිගට පවත්වනවා. චිත්තම් පග්ගන්නාති පදහතේ සිත දැඩි කරගෙන මේ ඉන්නවා. මගේ ඇඟේ ලේමස් වියලීයත්වා ඇටනහර ඉතුරු වෙත්වා මගේ උත්සාහය මං අත්හරින්නේ නැහැ කියන වීරිය තමයි ශ්‍රේෂ්ඨ වීරිය. ඒ තැනට යන කල් වීර්ය කරනවා. එතකොට පින්වත්නි මේ විදිහට අකුසල් දුරු කරන්න කුසල් උපද්දව ගන්න කරන වීර්යක් තියෙනවා. එතකොට මේකෙන් මම කල්පනා කළා ওই වීර්ය හතර ගැන අපි මීට කලින් පෙරසටානේ කතා කළා. මේකෙන් පින්වත්නි භික්ෂුවකගේ පැවිදි ජීවිතය කියන්නේ මහානකම කියන්නේ මෝ ඒ සම්පූර්ණයෙන්ම ඔය හතරම තමයි. නූපං අකුසල් උපදවන්ට දෙන්න නැති වෙන්න උත්සාහ කර කර ඉන්නවා. උපං අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ කර කර ඉන්නවා. නූපං කුසල් උපදව ගන්න උත්සාහ කර කර ඉන්නවා. ඉපදුන කුසල් ටික රැක ගන්න උත්සාහ කර කර ඉන්නවා දිනු කර ගන්න. ඕක තමයි මහාන කම. මෙන්න මේ වීරියෙන් කළ යුතු දේ සම්පූර්ණයෙන්ම කරලා අවසන් වුණාද ආනේ කිනාට රහතන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අද මම කල්පනා කළා මේ කොහොමද ස්වාමීන් වහන්සේලා සංඝයා මේ වීරිය කරන්ට මේ චතුරංග මේ සම්‍යප්ප්‍රධාන වීරිය තමන් තුල පවත්වා ගන්න පැවිදි ජීවිතය කොහොමද ගත කරන්නේ කියලා පොඩ්ඩක් කියලා දෙන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න බුදු කෙනෙක්ගේ ධර්මයේ යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් අහනවා කවුරු හරි මිනිසෙක් බුදු කෙනෙක්ගේ ධර්මය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයන් වහන්සේ නමකින් මේ ධර්මයේ ඔහුට කනට ඇහෙනවා ඇහෙනකොට මෙයාට ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා ඊට පස්සේ ධර්මයේ ගැන පැහැදීම ඇති වෙනවා සංගයා ගැන පැහැදිලිම ඇති වෙනවා ප්‍රතිපදාව ගැන පැහැදිලිම ඇති වෙනවා එයාට හිතෙනවා මෙච්චර පිරිසිදු නිවන් මාර්ගයක් පුරුදු කරන්න නම් මේ ගිහි ගෙදර ඉඳලා මේ අමුදරුවොත් එක වාසය කරලා මේ ගිහි ලෝකේ කාම සැඩපහරට අහු වෙලා බෑ මේක මහා දුකක් මහා බරක් මේක ඒ නිසා හංසෙක් වගේ සැහැල්ලු ආකාශයේ වගේ නිදහස් තැනක් තමයි පැවිදි ජීවිතය කියන්නේ මම මහාන වෙන්න ඕන කියලා මෙයා හිතනවා ඊට පස්සේ මෙයා මොකද කරන්නේ පසු කාලයක අල්ප වූද මහත් වූද භෝගකන්ද අත්හරිනවා අතේ සොච්චමන් නැති වෙන්න පුළුවන් ගමනක් යන්න තියෙන රුපියල් 100ක් වෙන්න පුළුවන් අතේ මේ කෙනාගේ මේ සද්ධාව ඇතිවෙච්ච කෙනාගේ ඒකත් අත්හරිනවා අල්ප වූ දානේ ඊට පස්සේ ඉන්නේ පැල්පතක වෙන්න පුළුවන් ඒකත් අත්හරිනවා කරන රස්සාව වල් කපන එක වෙන්න පුළුවන් ගවයන්ට තනකොළ ටිකයි දැකත්ත ඒකත් අත්හරිනවා අල්ප වූ භෝගක් කන්ද එහෙම නැත්නම් රජ කෙනෙක් වෙන්න පුළුවන් සිටු කෙනෙක් වෙන්න පුළුවන් මහන්තු කෝටි ගණන් වස්තු අත්හරිනවා මාල්ප උද මහත් උද භෝගක් හන්දේ අත්හරිනවා අල්ප උද මහත් උද ඥාති පරිවර්තේ අත්හරිනවා ඉන්නේ අම්මයි තාත්තයි සහෝදරයෝ කීප දෙනෙකුයි කීප දෙනා විතර කවුරුත් නැහැ එයාලා අත්හරිනවා මේ ළඟට එහෙම නැත්තම් මහා ඥාති සමූහය මඟුල් ගෙදරක් එහෙම ගත්තොත් වෙන මේ ගෙදර මෙනම හඩ් ගහන්න ඕනේ නායට මෙච්චර සේනඟ ඔක්කොම අත්හරිනවා අත්තරලා කිශ්‍රේවුල් බාලා ගුරුවරයෙක් ළඟ යා පැවිදි ජීවිතය ඉල්ල ගන්නවා මහාන වෙනවා එතකොට මහාන වෙනකොටම ගෙවල් දොරවල් වතු පිටි ආන වාහන නැදෑයින් එයා අත්තරියා කියන ගණේට එන්න ඕන පැවිදි වෙලා ගෙදරකින් නූල් පොටක්වත් ගන්න නැති විදිහට හිත හදා ගන්නවා නම් ගොඩක් හොඳයි ඊට පස්සේ ගෙදර අත්තරල මෙයා පැවිදි වෙනවා. ඉතින් ඔන්න බලන්න එහෙනම් අකුසල් දුරු කරන්ට කුසල් උපදව ගන්නට පළවෙනි එකම තමයි තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇසීම. ඊළඟට තමයි ශ්‍රද්ධාව ඇතිවීම. දැන් මම ස්වාමීන් වහන්සේ නමක් ගැන කියන්නේ. ඊළඟට ගෙවල් දොරවල් ඥාතින් අත්තරල පැවිදි වෙන එක. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාව ක්‍රමානුකූලව හික්මවනවා. අස්පෙක් දමනය කරනවා වගේ. අස්වැයා දමනය කරන කෙනා ඉස්සෙල්ලාම කටකලියාව දාන්නේ. කටකලියාව දාලා තමයි එයාව දමනය කරන්නේ. ඒ වාගේ මේ පැවිදි වෙච්ච කෙනාටත් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ සීලය කියලා දෙනවා ප්‍රාතිමෝක්ෂ සම්මත සීලය. භික්ෂුව මෙහෙන්න ප්‍රාණඝාතය කරන්න එපා. හොරකම කරන්න එපා. බ්‍රහ්මචාරී වෙන්න. සියලු කාම ඇසුරෙන් වෙන් වෙන්න. ලාමක හීන තුච්ච දෙයක් වූ මෙවුන්දන් සේවනයෙන් අයත් වෙන්න. බොරු කීමෙන් වලකින්ද. ඊළඟට කේලං කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් වලකින්ද. සුරාවෙන් සූදුවෙන් වලකින්ද. රාත්‍රී විකාල භෝජනෙන් වලකින්ද. නැටුම් ගැයුම් මෙයුම් විකාර දර්ශන නැරඹීමෙන්, මල්ගන්ධ සුවඳ විලවුන් දැරීමෙන් වලකින්ද. ඊළඟට උච්චාසන මහාසයන දැරීමෙන් වලකින්ද. සංරිදී මසුකාවනු ගැනීමෙන් වලකින්ද. භික්ෂුව ඔබ මිත්‍යා ආජීවයෙන් වලකින්ද. නැකත් කේන්දර නිමිති මඟුල් ලක්ෂණ තුලා ඒවා කියමින් ජීවත් වෙන්න එපා. පොරොන්දම් බලවල ජීවත් වෙන්න එපා. ඊළඟට නිමිති සාත්‍තර මංගල ලක්ෂණ අංග විද්‍යාව අත්තරීකා ඒවා කියමින් ජීවත් වෙන්න එපා. ඊළඟට වෙල හෙළඳාම් කිරීමෙන් ජීවත් වෙන්න එපා. ඊළඟට අනාවැකි කීමෙන් ජීවත් වෙන්න එපා කියලා මිත්‍යා ආජීවයෙන් වලකින හැටි සීලී කියලා දෙනවා. මේ විදිහට චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා දීනිකයි සීල්පද විස්තර කරනවා. දැන් සීල්වත් වෙන්න කියනවා. පාතිමෝක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නං. ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙන්න කියන වත්පිළිවෙතින් සරුවේ. වැඩි හිටියන් ද ගුරුවරුන්ට, ආචාර්ය උපාධ්‍යවරුන්ට ගරු සත්කාර සම්මාන කරන යටත් පහත් වෙ ඉන්නවා. මේවා තමයි මුලින්ම පුරුදු කරන්නේ. සංඝයාට උපස්ථාන කරනවා. මේ හැම එකම තියෙන කාරණා හතරකට. නූපං අකුසල් නූපදවන්ද, උපං අකුසල් ප්‍රහාණය කරන්ද, නූපං කුසල් උපදවන්ද, උපන්නා වූ කුසල ඉදිරියට දියුණු කරගෙන යන්නයි මේ ඔක්කොම කියන්නේ. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න කියලා කියනවා. මේ ඉන්ද්‍රිය සංවරයේ තරම් පව් බැහැර කරන්න දෙයක්. පුදුම සහගතයි මේ ඉන්ද්‍රිය සංවරය. මොකද්ද මේ ඉන්ද්‍රිය සංවරය? ඇහින් රූපයක් බලලා ඒ රූපේ බැලුවට පස්සේ තමන්ගේ හිත ඇවිස්සෙනවා නම්, ඒ දැකපු දේවල් තමාව ලුහු බැඳ බැඳ තමන්ට වද දෙනවා නම්, රාග ගින්න ඇතුලේ අවශ්‍යනවා නම්, ද්වේෂේ පටිගේ අමනාපේ ඇතුලේ අවශ්‍යනවා නම්, වෙන්නේ රූපයක් ගන්න ඇහැට මතක තියාගන්න ඇ. රූපයක නිමිත්තක්වත් පොඩි කොටසක්වත් සිහි කරන්නේ නැහැ. එයා ඇහැ සංවර කරනවා. ඒ වගේ දේවල් වලට ඇහැ යන්න දෙන්නේ නැතුව සංවර කරගන්නවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. දැන් මේකේ ඉන්ද්‍රිය සංවරය ගැන හරිය ලස්සන විස්තරයක් වීණෝපම කියන සූත්‍ර දේශනාවේ තියෙනවා. එංගතුනි මේ වීණෝපම සූත්‍ර දේශනාවේ තියෙනවා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම්කිසි භික්ෂුවකට වේවා භික්ෂුණියකට වේවා ඇසින් දත යුතු රූපයක් ගැන කැමැත්තක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මුලාවක් හෝ ගැටීමක් හෝ සිතේ උපදිනවා නම් එහෙනම් ඉන්ද්‍රිය අසංවරයෙන් වෙන්නේ කැමැත්ත උපදිනවා, රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මුලාව උපදිනවා. අන්න ඒකෙන් ඇහැ වළක්වන්න ඕන. ඒ කොහොමද වළක්වන්නේ? දැන් උනේ ඉන්ද්‍රිය සංවරේ ගිහත්තන්නත් හොඳයි මේව අහලා තියාගන්න එක. ඔය මඟ නම් බිය සහිතයි, අතිශයින් බිය සහිතයි, කටු සහිතයි, අවුල් සහිතයි, නොමඟක්මයි, නපුරු මඟක්මයි, දුක් පැවතුන් සහිතමයි. ඔය මඟ සේවනය කරන්නේ අසත්පුරුෂෝ විසින්, ඔය මාර්ගයේ සත්පුරුෂෝ විසින් සේවනය කරන්නේ. මේක මට සුදුසු නෑ කියලා ඇහෙන් අර කෙලෙස් ඇතිවෙන රූප බලන එක නතර කරගන්න ඔයා. එයා අර කෙලෙස් ඇතිවෙන දේවල් මේ හඹාගෙන යන්නේ. හිතේ රාගයක් ඇති වෙනවා නම්, කැමැත්තක් ඇති වෙනවා නම්, මුලාවක් ඇති වෙනවා නම්, ද්වේෂයක් ඇති වෙනවා නම්, ඒ ඇහැයින් රූපයක් බැලුවට පස්සේ ඒ වගේ දේවල් කරා යන්නේ නැහැ. කනෙන් ශබ්දයක් ඇහුවොත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දාට පස්සේ, දිවෙන් රසයක් වින්දාට පස්සේ, කයෙන් පහසක් වින්දාට පස්සේ, හිතට අරමුණු සිතුවට පස්සේ, හිතේ කැමැත්තක්, ද්වේෂයක්, රාගයක්, මුලාවක් ඇති වෙනවා නම්, ඒ වගේ අරමුණු ගන්නෑ. හිත හොඳට සංවර කරනවා. හිත ඇවිස්සෙන රූප බලන්න යන්නේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරයේ පුරුදු වෙන්න කැමති භික්ෂුවකට හරි බාධාවක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එක. ඇයි ඒක බලන්න යන්න දෙයක් නැහැ. ඒක නිකම්ම ඒ යාගේ හිතට ඒ සියලු අරමුණුට කියනවනේ තමයි. එතකොට ඒකට ආයේ කවුරුවත් ඇඟිල්ලෙන් ඇනෑනේ කියන්න දෙයක් නැහැ. මේ වයින් කරන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඉන්ද්‍රිය සංවරය පුරුදු වෙන්න පුහුණු කළොත් එimhe යාටම දැනෙනවා මේක හොඳ නැහැ, මේක හරි බාධාවක් මට කියලා. ගිහි කෙනෙකුට නම් ගිහි කෙනෙක්ගේ ජීවිතේ හිත කොච්චර අවුල් කරනවද? ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්න අමාරුයි. ඊළඟ නොමනා කතා කියන පිරිස ඇසුරට යන්නේ ඉන්ද්‍රිය සංවරයට හරි අමාරුයි. ඊට පස්සේ මේ හොඳ හිත දැඩිව තියෙන ඕන චිත්තම් පග්ගන්හාති පදහත හිත දැඩිව තියෙන ඕන ඉන්ද්‍රිය සංවරය කරද්දී. නැත්තම් හිත නෝන්ජල් වුණොත් බෑ. නෝන්ජල් වුණ තුබුඩුවා වගේ. ඒ නෝන්ජල් වුණ තුබුඩුවා වගේ කියන්නේ එයා උගුඩුවා කල්පනා කරනවා, උගුඩුවාට ඇටිකිල් කෑවොත් දිරවන්න තුන් උගුඩුවා මැරෙනවා. මේකා ඇවිදගෙන යනකොට ඇටිකිල් කෙනක් දැක්කා. දැන් මේ උගුඩුවා කල්පනා කළා මේ ඕක දිහා බැලුවට මොකද ඉතින් ආයි කනෝය කියලා උගුඩුවා මේ ඇටිකිල් කෙන දිහා ටිකක් බලාගෙන හිටියා. ඊට පස්සේ උගුඩුවාට හිතුණා මේක ළඟට යන්න ඕන කියලා. ඉතින් උගුඩුවා කල්පනා කරලා ළඟට ගියාට ඕක කනෝය කියලා උගුඩුවා කෙහෙල් කන ළඟට ගියා. ඉතින් කෙහෙල් කන ළඟට ගිහිල්ලා ඇටිකිල් කන පොඩ්ඩක් මේ දිහා බලා ඉඳලා මෝ කල්පනා කළා මේක පොඩ්ඩ අතපොත ගන්න නැත්තම් හොඳයි කියලා. උගුරුව කල්පනා කළා මේක අතපොත ගෑවට ඉතින් එක කනවෑම කියලා පොඩ අතපොත ගෑවා. ඊළඟට මෙයාට හිතනවා ඇති කියලා කිරියක් කල්ලා බලන්න ඕන කොහොමද සුවඳ කියලා. මේව එහෙම බැලුවට කනවෑ මේවා. ඉතින් ඌ ඒක කල්ලා සුවඳ බැලුවා. හරි සුවඳයි. කල්පනා කළා මෙච්චර ලුක් කෙනකින් එක කෙහෙල් කිරියක් කෑවා කියලා ඉතින් මකරෙය නැවිය කියලා එක කෙහෙල් කිරියක් ආවා. කාලා ඉතින් එකක් ආපු තව එකක් කෑවට මොකෝ කියලා කෑනින් භාගයක් කෑවා. ඊට පස්සේ මෙච්චර කාපේ ඉතුරු ටිකක් කනවා කියලා කෑවා. මේ කමික දිරව ගන්න බැරුව මැරුණා, මාරාන්තික වේදනාවට පත් වුණා. අද සමාජයේ ඉන්ද්‍රිය සංවරේ නැති ලෝකෙ උවි වගේ නෝන්ජල් කෙනෙක් ඉන්ද්‍රිය සංවරේ පුරුදු කරන්න කියලා හිතුවා කියලත් ඉතින් හිත නෝන්ජල් වුණොත් ඔය වගේ තමයි. දැන් ෆෝන් එකක් ගත්තා. මම ස්මාර්ට් ෆෝන් එකක් ගත්තා කියලා වෙනාලක දේවල් බලනවා කියලා යාට හිතෙනවා. අනුබුද සිස්ටම්. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න දැන් මෙයා මේක මේ ෆෝන් එක පාවිච්චි කරනවා. ඉතින් මෙයා කල්පනා කරනවා මම මේවට දේට දාගන්නේ නැහැ. මම ඉන්ටර්නෙට් යන්නේ. දැන් ෆෝන් එක පාවිච්චි කරන හදිසි වෙන WhatsApp පණිවිඩ මොනවා හරි කට්ටිය වෙන කියනකොට කල්පනා කරනවා මම WhatsApp හදා ගන්නවා. ඉතින් මොකක් හරි කියලා ඔය වගේ පොඩි දෙයක් මේ මෙහෙම කළා කියලා මම මේක නරකිතේවා බලනවා. කියලා ඊට පස්සේ කල්පනා කරනවා මම YouTube එකකින් බණ අහන්න ඕන. ඊට පස්සේ කල්පනා කරනවා මම බණ අහනවා මිසක් මේකෙන් අරක දේවල් බලන්නේ නැහැ. කියලා ඊට පස්සේ YouTube එකෙන් මොනවා හරි ඉතින් එතනින් එහාට මම කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ආ දන්නේම නැතුව කාමයේ නැමැති සාගරේ මැදට වැටෙනවා. කාමයේ නැමැති සාගරේ මැදට වැටුණාට පස්සේ ඒකට ආපු පැත්තක් හොයාගන්න බෑ. ගිය පැත්තක් යන පැත්තක් හිතා ගන්න බැරුව ආසක් පාසක් නැතුව කාම සාගරේ ගිලි යනවා. දෙක්ක දුගුඩුවට වෙච්ච වෙලෙ. ඉතින් ඒ නිසා මේ පින්වතුනි ඉන්ද්‍රිය සංවරය කියන එක එච්චර පුරුදු කරනවා. දැන් කොච්චර සංඝයා එක ඉන්ද්‍රිය සංවරය පුරුදු කළාද කියනවා ලංකාවේ හිටිය තෙරුන් වහන්සේ නමක් රහත් වෙලත් නැහැ. අවුරුදු 15ක් පැවිදි වෙලා අම්මා අසනීප වුණා. අම්මගේ කුසේ ගෙඩියක් ඇවිල්ලා. නංග නැගණිය විතරයි ගෙදර ඉන්නේ. අම්මා ස්කෝ කරන්න බෑ නැගණිය. ආරාමයට හොයාගෙන ගියා තමන්ගේ සහෝදර සාන්නාංශ ගිහිල්ලා කවනේ ස්වාමීනි අපේ අම්මා හොඳටම අසනීපයි බඩේ පිළිකාවක් ඇදිලා. ඔබ වහන්සේ මොකක් හරි එක්ක බිහිසක් හරි වෙලා දෙන්න නැත්නම් මට නම් තේරෙන්නේ නැහැ මන්ට කරන්න දෙයක් නැහැ අම්මා වෙනුවෙන් කිව්වා. නැගණියගේ සියලු දේවල් අත්හැරලා ආපු මාට මටත් කර හැකි දෙයක් නැහැ. හැබැයි මට ඒක ඖෂධයක් දෙන්න පුළුවන් කිව්වා. මම පැවිදි වෙලා අවුරුදු 15යි. මේ අවුරුදු 15ටම මං ඇහිං රූපයක් බල්ලා රාගසිතක් උපද්දවලා නැහැ. ද්වේෂසිතක් උපද්දවලා නැහැ. ඒ නිසා නැගණිය මං යන් සංවරයක් කළාද? ඒ සත්‍යයි, ඒ සත්‍යානුභවයෙන් මාගේ මෑණිය සූපත් වේවා. නොයෞෂධය අරන් ගිහින් අම්මට දෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ ළඟ වන්දනා කරලා නැගිනිය ගෙදර යනකොට අම්මා සුවපත් වෙලා. අම්මා සුවපත් වෙලා. ඊළඟට මතකද කරඬුලෙන ඒ කාලේ හිටිය චිත්තගුත්ත මහරහතන් වහන්සේ අවුරුදු 16ක් ළිනේ හිටිය ළින උඩ තියෙන චිත්‍රය දැකලා නැහැ. ඊළඟ මතකද පුස්සදේව මහරහතන් වහන්සේ අවුරුදු 6ක් රජගෙදිට දානෙට වැදලා රජුරෝ කවුද විසෝ කවුද කියලා දන්නේ නැහැ. ඇයි බිම් බලාගෙන යනවා පාත්‍රෙ ලැබෙන දේ වන්දනා සූපත් වේ මහරජ කියනවා පාත්‍රෙ නම් එනවා. රජුරෝයි බිලින්දයි හඳුනා ගන්න බෑ. කොච්චර සංවරයක්ද මේ ලංකාවේ. ඒ යුගයේ ඈතට පාසුනා පින්වත්නි. මේ වගේ සුන්දර ඉන්ද්‍රිය සංවරයක් තිබ්බ යුගයේ පාසුනා. ඉසුගේ ඈතට ගියා. නැතිවෙච්ච දේවල් උපද්දන්න අමාරුයි පින්වත්නි. ඒකයි නිකන් දැන් අද කාලේ මඟපල් ලැබුවා කියලා කෑ ගහන අයත මේ රහතන් වහන්සේලාගේ ඉන්ද්‍රිය සංවරේ අහලකින්වත් යන්න පුළුවන්ද? දහස්වර පිළු තෙල්රදක් වගේ කියන උන්වහන්සේලා ගමන් කරනකොට වනේ හස්තින් කන්සොලවන්නේ නැතුව බලාගෙන සිටිනවා කියන රහතන් වහන්සේලා වඩිනකොට වනේ වන දේවතාවෝ බිමට වැටිලා 16° පාරදීපසෙ වැඳගෙන ඉන්නවා කියන මහරහතන් වහන්සේලා වඩිනකොට උන්වහන්සේලා වඩින මාවතට මල් රේණු සිහිනවා කින්වත්. එච්චර උන්වහන්සේලා සඳුරුයි. සන්තින්ද්‍රියා සන්ත මානසා. ඉඳුරන් සංවරයි මනස සංවරයි. ඔක්කිට චක්කෝ මිත බහනි බිමට යොමු කරපු ඇස්සහිතව පමණට කතා කරන මහරහතන් වහන්සේලා. ඉතින් ඒ නිසා එච්චර සංවර කරන ඉන්ද්‍රිය ඇස්කන්නාසේ දිවකය මනස. ඉතින් මේක සංවර කරන්න පටන් ගන්නකොට ආරම්භයේදී මේකට අපේ හිත කැමති වෙන්නේ අපේ හිත කියන්නේ මේක ඔයා හොඳට හිත සංවර කරගෙන යන්න මෙහෙමයි ඔයා හිතුවනේ කියලා එහෙම කිහිප අපිට සපෝට් එකක් දෙන්නේ. අද හිතුවොත් මන් නම් මේ හිත අවශ්‍ය ගන්න නැතු ඉන්නවා කියලා ආයෙ මොහොතක් යනකොට රුගුඩුවා වගේ පනිනවා. ඒකට බුදුරජාණන් සුපමාවක් අදාලා. මොන සරසාර කුඹරක් තියෙනවා. ඒ සරසාර කුඹරක් තියෙනකොට ගොයම රකින්න සැලකිල්ලක් නැත්තම් ගොයමට ආස ගුණෙක් ඒ ගොයමට කඩා පැනලා ගොයම කනවා කියන එක වළක්වන්න බෑ. ඕක තමයි කුඹුර රකින්නේ නැති මිනිහෙක් ඉන්න ඊළඟට මීහරකෙක් ඉන්න බඩගින්න ගොයමට පැනලා කනවා. එයාත් කනවා අර මිනිහෙත් බලා ඉන්නවා. ඔය වගේ කිව්වා මිනිස්සු. ඉන්ද්‍රිය සංවරයක් නැති මිනිස්සු. භික්ෂුවක් මොකද කරන්නේ? මේ ලණුවක් අරගෙන මේ ගෝනාගේ නාස් නහයට දාලා ඔය අං දෙකෙත් පටලවලා මේ ගොයම රකින්න ගොයම රක ගන්න ඕන කියලා මේ හරකගේ නාස්සනෝ දාලා අං දෙකේ පටලව දැඩි කොට අල්ලගෙන පොල්ලක් කරගෙනලා හොන්දට තලනවා මේකට. තලලා තලලා හිමීට අර කුඹුර මැදින් එහා පැත්තට ගෙනියනවා. නියර දිගෙන් ගෙනියනකොට මේ ගුටි කෑවා කියලා මියා වර්තනික නතර කරනවද? පොඩි ප්‍රමාදකින් ආය කනවා. ඒතර ආය තලන්න ඕන. ඊගොස්සේ ආයෙත් පොඩි ප්‍රමාදකින් කනවා. ආයෙත් තලන්න ඕන. මේ විදිහට අන් දෙකෙන් තද කරලා අරගෙන බැඳලා මේ තල තලා හිමීට කුඹුර මැදින් ගෙනියන්න ඕන. ඊට පස්සේ කන කාලයක් යනකොට මේ ගවයා තනකොළ උඩ ඉන්නවා කන්නේ නැහැ අර ගුටි පාක සීකල්ලා. ඒ වගේ ඉන්ද්‍රිය සංවරය කියන එක අන්න ඒ නියරයක් මැදින් ගෙනියන ගවයෙක් වගේ මේ ඒ ගවයා නවත්ත ගන්න උත්සාහය වගේ උත්සාහයක් ගන්න ඕන. මේ හිත අසංවර වෙනවා, මේ ඇහැ අසංවර වෙනවා, මේ කන අසංවර වෙනවා. ඒ හැම මොහොතකම මේක සංවර කර ගන්න ඕනේ. රාග සිතිවිලි ඊළඟට ද්වේෂ සිතිවිලි මෝහ සිතිවිලි ඊළඟට ඇලීම් ගැටීම් ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැතුව මේ හිත රැක ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. ඉතින් භික්ෂුව මේ ඉන්ද්‍රිය සංවරය කියන එක පුරුදු කරගන්නවා. මේ වගේ කරන්නේ නූපං අකුසල් උපදවන්නේ, උපං අකුසල් ප්‍රහාණය වෙනවා, නූපං කුසල් උපදිනවා, උපං කුසල් දියුණු වෙනවා. ඊළඟට භික්ෂුව පුරුදු වෙන්න ඕනේ නුවණින් යුක්තව ආහාර ගන්න. එයා ආහාරයක් ගන්නකොට ප්‍රත්‍යේශා කරන්න ඕන. පරිසංඛා යෝනිසෝ පිණ්ඩපාතම් පරිසේවාං නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේවි මස කායස තිතිය ආදි වශයෙන් මම ආහාරය ගන්න ඇඟපත සරස ගන්න මහත් වෙන්න හැඩ වැඩ කර ගන්න නෙවෙයි මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න මට මේ කුසල් වඩන්නයි කියලා ආහාර ගන්න හේතුව සිහි කරන්න ඕන. සිවුර පෙරෙව්වත් මම මැසිමදුරුව දුරු වලින් වලකින්නේ සිවුර පොරවන්නේ කියලා හිතන්න ඕන. ඊට පස්සේ බෙහෙතක් ගත්තා සිහි කරන්න ඕන. කුටිය පරිභෝග කරනකොට මම මේ කුටියේ බණ පොත් කියවගෙන බණ භාවනා කරන කුසල් වඩන්නයි කුටිය පරිභෝග කරන්නේ කියලා සිහි කරන්න ඕනේ. මේ විදිහට නුවණින් යුක්තව ආහාර ගැනීම හා සිව්පස පරිභෝගය පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ භික්ෂුවක් මොකද කරන්නේ? මම කියන්නේ භික්ෂුවක් මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය දියුණු කරන හැටි. නිදිවරා භාවනා කරනවා, සක්මන් කරනවා, ඉඳ ගන්නවා. රාත්‍රියේ බොහෝ වෙලාවක් සක්මන් කරනවා, ඉඳ ගන්නවා, භාවනා කරනවා. එක මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ වෙන්න ඕනේ මම මතක හිටියට. මේ තෙරුන් වහන්සේ සක්මන් කරලා කරලා කකුල් දිදෙනකොට දනගකා සක්මන් කළා කියනවා. තුරු රාත්‍රියේ එහෙම දන ගන්නකොට මේ වැද්දෙක් හිටලා තියෙන මුවෙක් කියලා විද්දා. උන්වහන්සේ ඊතල පාර ගලවගෙන ඒ ගල උඩ ලේ විලක් නැද උන්වහන්සේ අරහත්වයට පත් වෙලා තියෙනවා. චෝර තෙරුන්වහන්සේ සක්මන් මළුවේ සක්මන ලේ පාට වෙනකල් කකුල පුපුරලා ලේ අද්දි සක්මන් කළා තියෙනවා. කොහොමද? සක්මණේ ඉඳගනිමින් භාවනා කරමු. මේ බලන්න ඉතින් ඒ රාජකාරි නැහනේ. ඒ කාලේ රාජකාරි නැහැ. අද කාර්ය මේ කාර්ය ඒ මොකුත් නැහැ. තියෙන්නේ තමන්ගේ කාර්ය. අද කාලේ තමන්ගේ කාර්යයට තැන නැහැ. රාජකාරි හැම තැනම. ඉකී කෙනාට ඒක කටයුතු පැවරිලා. ඒවා කරන්න සිද්ධ වෙනවා කාටද? මේ ශාසනයේ පැවැත්මට පිරිසක් මහන්සි වෙනවා. කට්ටිය තමන්ගේ පැවැත්මට මහන්සි වෙනවා. කට්ටිය ප්‍රසිද්ධියට මහන්සි වෙනවා. කොහොම කොහොම හරි එක එක්කෙනා එක එක ප්‍රතිවලට යනවා. ඊට උදාරහ කාරණාතර සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ඒ තමන් ශාසනික පැවැත්ම වෙනුවෙන් ශාසනික උන්නතිය වෙනුවෙන් කටයුතු කරනකොට ඒක ප්‍රතිපදාව තමයි ආйти. එතකොට ඒක එයාතුලින් නොදැනී හෝ කුසල් තහන් දිනු වෙන පැත්තට හැදෙනවා. එතනින් එහා ශාසනයෙන් පරිබාහිර සියලු කටයුතු කරද්දී අකුසල් වැඩෙනවා. කුසල් පිරිනවා. ඊට පස්සේ ඔන්න නිදිවරාගෙන සක්මන් කරමින් ඉඳගනිමින් භාවනා කරනවා. මොන භාවනාවද? සතර සතිපට්ඨානය. ඊට පස්සේ හොඳට සති සම්පජඤ්ඤය මෙයා පිණ්ඩපාතයට යද්දි දානශාලාවට යද්දි පිරිසතරට යද්දි කෙලිස් දුරු කරන සීනුවණින් කටයුතු කරනවා. මේ භික්ෂුවකගේ ජීවිතය ගැන ඝනක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරෙන් විස්තර කරන්නේ. ඊට පස්සේ මේ භික්ෂුව ඔන්න ඔච්චර ධර්මයට ඔය ධර්මයට භික්ෂුව හික්මුණාට පස්සේ අන්න හුදකලාව සීකරන හුදකලාවේ තනියෙන් කුටියේ වාසය කරනවා. හුදකලා තැන්වල වාසය කරනවා. ඔච්චර පුරුදු වෙලා හුදකලාවේ නිහඬව තමන්ගේ භාවනාව තව තව දියුණු කරනවා. ඒ දියුණු කරනකොට යා පංච නීවරණ තමයි දුරු කර කර භාවනා අරමුණේ හිත වඩන්නේ. එතකොට යාගේ හිත ටික ටික සමාධිමත් වෙනවා. සතර සතිපට්ඨානෙ තුල එකඟ වෙනවා. ධම්මානුපස්සනා හිත දියුණු වෙලා යනවා. එයාට බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධය සිද්ධ වෙනවා. ඔය තමයි භික්ෂුවකගේ ශාසනික ප්‍රතිපදාව. නූපං අකුසල් නූපදවන, උපං අකුසල් ප්‍රහාණය කරවන, ඒ වගේම නූපං කුසල් උපදවන, උපං කුසල් ආරක්ෂා කරගෙන පවත්වාගෙන ඉද මුලා වෙන්නේ නැතුව ඉදිරියට විපුල වශයෙන් වඩා ගන්න ප්‍රතිපදාව අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. භික්ෂුන් වහන්සේ නම කොයි විදිහට මේ කෙලෙස් දුරුකරන්න වීරිය කරනවා. ඒතකොට පින්වතුනි දැන් ගිහි මිනිසුත් ඉන්නවානේ. දැන් ගිහි මිනිසුන්ට අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න තියෙන මාවත මොකද්ද? ඒ මාවත තමයි පළවෙනිම එක තමයි ධර්ම ශ්‍රවණය. සත්පුරුෂ ඇසුරි. ඔය ධර්ම ශ්‍රවණයෙන්මයි කුසල් අකුසල් පින්පව් හඳුනාගන්නේ. කුසල් අකුසල් පින්පව් හඳුනාගන්නේ නැතුව කුමක් දුරු කරන්නද කුමක් උපදව ගන්නද? එහෙනම් ධර්ම ශ්‍රවණය අතිශයින් උපකාරයි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කරනු කැමැති ගිහි ශ්‍රාවක පිරිස නිරන්තරයෙන් ධර්මයම ශ්‍රවණය කරත්වා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරත්වා. තථාගත ශ්‍රී සද්ධර්මය හිතේ රැව් පිළිරැව් දෙන්න ඕන ගිහි මිනිසුන්ගේ හිත තුළ. ඒතකොට පින්පව් කුසල් අකුසල් කියන ඒවා දැනෙන්න ගන්නවා. ඊට පස්සේ මේවා ගැන මේ ධර්මයේ ඇහෙනකොට ශ්‍රද්ධාව උපදිනවා. තුනුරුවන් ගැන ශ්‍රද්ධාව උපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න අකුසල් දුරු කරන කුසල් උපදවන මාර්ගය තමයි ශ්‍රද්ධාව. ඊළඟට සීලයට එන්න කිව්වා. ලකුවට නෙමෙයි සීල්පද පහක් රැකෙන්න කිව්වා. ගොඩාක් දේවල් කියලා නැහැ පින්වත්. සීල්පද පහක් කුමද්ද? සිල්පද පහ සත්තු මරීමෙන් වල කිවා ශ්‍රේ කරන්නේ කිව්වා. ගොඩක් දේවල් කිව්වේ නෑනේ. සත්තු මරන්න එපා කිව්වා. සොරකම් කරන්න එපා කිව්වා. ගිහි මිනිසයාට බඹසරක් ගැන බුදුරජාන් වහන්සේ නෙවෙයි කිවි. වැරදි කාමසේවණින් වල කින්නේ කිව්වා. විවාහ වෙනකල් පිරිසිදු ජීවිතයක් ගත කරන්න කිව්වා. විවාහ වුණාට පස්සේ තමන්ගේ බිරිඳ හැර වෙන ගෑන පිටපස්ස යන එක ඒ අනාචාරයෙන් අතර ඒ අනාචාරයෙන් වළකින්න කිව්වා. බොරු කියන්න එපා කිව්වා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කිව්වා. ගිහි මිනිසයාට හික්මෙන්ද කිව්වේ කාරණා පහක. බුද්ධාගම බුද්ධාගම කියලා කතා කරන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද මෙච්චර මේසා බුද්ධ ශාසනයේ ඉපදිලා ශාස්ත්‍ර සම්පත්තියක් ලැබිලා සිල්පද පහක රකින්න අය කීයෙන් කී දෙනාද ඉන්නේ කියන්නකෝ. මහා ලොකුවට කතා කළාට අකුසල් දුරු කරන කුසල් උපදවන මාවත පටන් ගන්නවත් මිනිස්සු පුරුදු වෙලාද? සිල්පද පහක් මේ රකින්න කිව්වේ මේසා ශාස්ත්‍රුන් වහන්සේ නමක් පහළ වෙලා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ගිහි මිනිසයාට මෙලෝ පරලෝ යහපත පිණිසත් සුගති නිවන් සැප පිණිසත් සිල්පද පහක් රැකපන් කිව්වා. ඒ සිල්පද පහ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාමසේවණෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිෙන් වැළකීම. මේ පහ රැකගන්න කිව්වා. කවුරු හරි කෙනෙක් ඉතින් ඒ පහ රකින්නවා නම් එයා කුසල් වඩන, අකුසල් ප්‍රහාණය කරන වීරියෙන් යුක්ත කෙනෙක්. ඊට පස්සේ මෙයා දැන් මේ ශ්‍රද්ධාවේ පිහිටලා, සීලේ පිහිටලා තව ගුණධර්ම තුනකට මහන්සි වෙන්නේ කො ගිහි කෙනාට. ශ්‍රද්ධා, සීල, සුත. ඇයි ඉතින් ඒකට දැන් ලැබෙනවනේ සුතේ කියන්නේ දහන් දැනුම. බණ අහනවනේ. ත්‍යාගය, දන් දීම. ඊළඟට ප්‍රඥා. ප්‍රඥා කියලා කියන්නේ එයාගේ සසර අනිත් ප්‍රඥාව කියන කාරණාවට මෙන්න මේක ගන්න. දැන් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔන්න ඔකයි ගිහි කෙනෙකුගේ නිවන් මාර්ගයේ ධර්මතා පහ. ශ්‍රේක බල. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව ගැන කිව්වා. තුනුරුවන් ගැන පැහැදීම. සීලය ගැන කිව්වා පංචශීලී. පොවිත අටශීල සමාදන් වෙනවා. ඊළඟට ත්‍යාගය කියන්නේ දන් දෙන එක. මිනිස්සුන් හරියට දන් දෙනවා. මේ කාලවකවානුවේ අපිට එක දාන වේලක් අපි භික්ෂුන් වහන්සේලා 1000කට කිට්ටු වැඩි ඉන්නවා එක දන් වේලක් වරද්දන්න නැතුව මිනිස්සු දන් දෙනවා. පුදුම හිතෙනවා මේ කොරෝනා කලබල කාලේ මේ මිනිසුන්ට ජීවත් වෙන්න තියෙනවද කියලා දුක හිතෙනවා. ඒ කවදාවත් ආන්දරන් වහන්සේ නමකට දන් වේලක් වරද්දන්නේ නැහැ මේ මිනිස්සු. ඒ නිසා මේ පුදුම සහගතයි අපේ ලංකාවේ මිනිසුන්ගේ දානේ නම් අතිශයින් පුදුම සහගතයි. අනේ මිනිස්සු හරියට කාලා බිලේ ඉන්නවද කියලා හිතෙනවා. ඒ සංඝයාට දන් වේල වරදන්නේ. වරද්දන්නේ. ඉතින් ඒ නිසා දානේ තියෙන ත්‍යාගයේ සද්ධා සීල සුත කියන්නේ දහන් දෙනම ත්‍යාගයේ පෙන්න. දැන් දහන් දෙනමට අපෙන් කොච්චර උපකාර ලැබෙනවද? දැන් මහමෙවුනාෙන් ලැබෙන උපකාරය බලන්න. ශ්‍රද්ධා රූප වාහනේ ලක්විරු ගුවන් විදුලියේ දාගත්ත ගමන් පැය 24ම අමා දහන් ගඟ ගලනවනේ. ඔබට තියෙන්නේ සවන්පත් යොමු කරන්න විතරනේ. අපි මේ එක බණක් කියන පොත්පත් කොච්චර කියවනවද? කොච්චර මහන්සි වෙනවද? ඔබට තියෙන්නේ සවන්පත් යොමු කරන්න විතරනේ. ශ්‍රුතය, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා තේරුම් ගන්නවා. ඒකට හරිය උපකාරයි මේ මෙන්න මේ විදිහට කල්පනා කිරීම. ඒක අකුසල් දුරු කරනවා, කුසල් උපදවනවා. යන්තාක් අකුසල් ඇද්ද ඒවා දුරු කරනවා, යන්තාක් කුසල් ඇද්ද උපදවනවා. දී කෙනාටත් පැවිදි කෙනාටත් මෙන්න මේ කාරණා පහ සිහි කළොත්. හැබැයි පහ සිහි කරන්නේ ප්‍රඥාවන්තය විතරයි. ඒ තමයි මම වයසට යන කෙනෙක් කියලා හිතනවා. මේක ප්‍රඥාවට අයිති. පැවිද්දත් හිතන්න ඕන, ගිහියත් හිතන්න ඕන, මං වයසට යනවා. ඇත්තටම අපි වයසට යනවනේ. ගිහිල්ලා එක්තැන් වෙලා දිරාපත් වුණාට පස්සේ මේ මොකවත් නැහැනේ. මම ලෙඩ වෙනවා කියලා කල්පනා කරනවා. මොන ලෙඩේ හැදෙයිද කියලා කවුද දන්නේ? ඊළඟ මම මරණයටපත් වෙනවා කියලා මරණය වත් සිහි කරන්න ඕන. ගොඩාක් මිනිස්සු මම මැරෙනවා කියලා හිතන්නේ. කාල්පයක් ඉන්නේ ආව වගේ ජීවත් වෙන්නේ. අකුසල්මයි මිනිස්සු තුල වැඩෙන්නේ. මේවා හැමදේම අත්හැරලා යන්න වෙනවනේ පින්වතුනි. මේ ශරීර කූඩුවත් මෙහි දාලා යන්න වෙනවනේ. ඔප්පු tiraපු කොහොමදක් දාන්න වෙනවා. දේවල් දොරවල් ඔය හම්බ කරන ඇහැට පේන අතින් අල්ලන්න පුළුවන් හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා. ඔබ දැන් ඔබගේ ගේ වටපිට බලන්න ඔය හැම එකක්ම දාලා යන්න වෙනවා. ඔබගේ කටින් කියන ඔය අඹ දරුවන්ගේ නම් ඥාතින්ගේ නම් ඔක්කොම දාලා යන්න වෙනවා. මරණයටපත් වෙනවා ඉක්මවලා නැහැ මරණය. ඊළඟට කල්පනා කරන්න ඕන මම ප්‍රියංගෙන් වෙන් වෙනවා කියලා. කැමැති හැම දෙයකින්ම වෙන් වෙන්න වෙනවා. මෙන්න මේක ජී මිනිස්සු සී කරන්නේ කවුරුත් සී කරන්නේ නැති නිසා තමයි මැරුණාට පස්සේ මල පෙරේතු වෙලා ඉන්නේ. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ඉවස ගන්න බැරුව පිටිපස්සෙන් එනවා. කලින්ම සී කරන්න ඕන මට ප්‍රියංගෙන් වෙන්වෙන්න වෙනවා කියලා. මම කර්මය දායාද කරගෙන ඉන්නේ කියලා හිතන්න ඕන. මේ පහ හිතන්නේ ප්‍රඥාවන්තයා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔය සීක බල පහ ඇති කර ගන්න ඕන නම් ප්‍රඥා කියන ගණයට හිතන්ද මං වයසට යන කෙනෙක්, මං ලෙඩ වෙන කෙනෙක්, මම මරණයටපත් වෙන කෙනෙක්, මං ප්‍රියංගෙන් වෙන් වෙන කෙනෙක්, මම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. හොඳක් කළොත් හොඳ මට ලැබෙනවා, නරකක් කළොත් නරක මට ලැබෙනවා. ඔන්න ඔය ධාන සූත්‍රයේ තියෙන ඔය කාරණා පහ සිහි කරනකොට යන්තා කකුසල් ඇද්දේව ප්‍රහාණය වෙනවා, කුසල් ඇද්ද උපදිනවා. පව කරන්න හිත නැවෙන්නේ. පින් කරන්න, කුසල් කරන්න, නිවන් මඟ ගැන යොමු වෙන්න හිත නැමෙනවා ඔය පහසී කරනකොට. ඕකයි ති ප්‍රඥාවට. ඔය පහසී කිරීම සීලයටයි ති එකක් නෙවෙයි. සීල, සද්ධා, සීල, සුත, ත්‍යාග ඔයවටයි ති නෙවෙයි, ඔක ප්‍රඥාවටයි ති එකක්. ඒකට උපකාර ගන්න ශ්‍රුතියෙන්. ඉතින් ගිහි කෙනෙකුට තවත් දියුණු කරගන්න ඕනේ නම් එයා තමන් තුළ තියෙන සීක බල පහම භාවනා වශයෙන් වඩන්න පුළුවන්. මොකද්ද? තමන් තුළ ශ්‍රද්ධාව තියෙන නිසා බුදු ගුණ හිතනවා බුද්ධානුස්සතිය. ධම් ගුණ හිතනවා ධම්මානුස්සතිය. සංඝ ගුණ හිතනවා සංඝානුස්සතිය. භාවනා වඩනවා. ධ්‍යාන වඩනවා. සීලේ තියෙන නිසා සීලානුස්සතිය වඩනවා. ත්‍යාගයේ ආදී දහන් දෙනම තියෙන නිසා මේ ගුණධර්ම තියෙන අය දිව්‍යලෝ යනවා නේ කියලා දේවතානුස්සතිය වඩනවා. දහන් දැනුම තියෙන නිසා තාඨාන සූත්‍රයේ තියෙන කරුණ සීකරනවා. ශීක බල පහින්ම තමයි භාවනා කියන එක ගිහි කෙනා තුල පිහිටන්න ගන්නෙ. මෛත්‍රිය පිහිටනවා. මේ හැම දෙයකින්ම කරන්නේ නෝපං අකුසල් උපදවන්නේ නැහැ. උපං අකුසල් ප්‍රහාණය කරනවා. ඊට පස්සේ නෝපං කුසල් උපදිනවා. උපං කුසල් මුලා වෙන්නේ නැතුව බුද්ධ වචනයට අනුව දියුණු කරගෙන යනවා. මෙන්න මේ ටික ඔක්කොම කරවනවා. ඒ කාරණා ඔය ගිහි කෙනෙකුගේ ඒ ගිහි ප්‍රතිපදාව තුළින්. ගිහි කෙනාගේ ගිහි ප්‍රතිපදාව තුළින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ කවුරු තුලත් මේ සිතෙන් කයින් වචනෙන් දුස්චරිත ඇති වෙන්නේ ඊළඟට මේ දුස්චරිතේ පුරුදු කරගෙන මේ සතර අපායක මේ සත්‍යය වැටෙන්නේ භික්ෂුවක් වේවා ගිහි කෙනෙක් වේවා කවුරු වුණත් තරුණ මදේ මුල් කරගෙන ඒ තරුණ මදේ ඇති වෙන්නේම සමන් වයසට යනවා කියලා හිතන්නේ නැති එකත් එක්ක. ඒ බල පුළුවන් කාරකම් හවිහත්ය තියෙන නිසා කතාව තියෙන නිසා ධනෙ මිල මුදල් තියෙන නිසා ඕන තරම් අකුසල් වලට යොමු වෙන්න පුළුවන්. තරුණ කම මුල් කරගෙන. නමුත් මේක දරා ජීර්ණ වෙලා දිරපු කරස්සයක් වගේ එක්තැන් වෙන දවසක් එනවා. වයසක මිනිස්සු ওই දේවල් වලට වෙලා ඉස්සරහා බලාගෙන කල්පනා කරන දේවල් දිහා බලන්න. අඹ දරුවට දරු මොනබුරෝ වැඩට යනවා. වයසක උන්දලා ගෙදෙට වෙලා ඉන්නවා. මොකක් හරි ටීවී පෙට්ටියක් දාලා දෙනවා. ඒකේ තියෙන විකඩන් උන්දලාට වැඩකුත් නැහැ. ඉතින් අවසානයේ වතුර හිඳිච්ච විලක ඉන්න නාකි කිකිනියෝ කොක්කු වගේ වෙනවා. ඔන්න වෙන දේ. අචරිත්වා බ්‍රහ්මචාරියා. නිවන් මාර්ගක් පුරුදු කළත් නැහැ. අලද්ධා යොබ්බනේ ධනං. තරුණ කාලේ ගුණධර්ම වලින් ගුණධර්ම ධනියෙකුත් ගුණධර්මයේ නැමැති ධනියෙකුත් උපද්දවලත් නැහැ. අවසානේ වෙන්නේ අර මාළු හිඳුන මේ වතුර හිඳුන වලක මාළුත් නැති වතුරත් ඉඳිලා තියෙන වලක පියාඹා ගන්නත් බැරි කොක්කු කිකිනියෝ වගේ සුදුසුම වයස මේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ පුරුදු කරන් තරුණ කාලේ තරුණ කාලේ ළමා කාලේ මේ වැඩිහිටි කාලෙමයි සුදුසු. මේ ධර්මයෙන් ගොඩාක් අය අහන්නේ වයසක අය. වයසක අය මේව අහනකොට උන්දලන්ට සමහරලාට මේව ඇහෙන්නේ නැහැ. උන්දලන්ට මේ කියනේව පුරුදු කරගන්නත් නැහැ. උන්දලගේ ලෝකෙට මේව අදාළත් නැහැ. සමහර වෙලාවට ඇයි අමුතු ලෝකවල යාලා ඉන්නේ දරුමුණු බුරන්ගේ ප්‍රශ්නවල? අර පිනක් කරගන්න ඕන කියලා තමයි කැසට් එක දාගන්නේ. බෑ එහෙම හරි පිනක් නම් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් පින් සිද්ධ වෙන නිසා ඒක ආනික නන් අතර කරන්න එපා. කැසට් එක කෝටියක් වැඩ අවශ්‍යයක් කවන්නේ බණපටිය දාගන්න. අනේ කවන්නේ එක බණපදයක් ඇහුණා. ඒත් තරුණ දුවෙක් පුතේ මේ චූටි දරු සිඟිත්තු බුදු කෙනෙක්ගේ ධර්මයේ මනාව අහනවා නම් ඕන්නම් ගොඩාක් වාසනාවක්. ඒත් අන්ට ජීවිතේ වරදින්න තියෙන ගොඩාක් දේවල් වැළකීලා යනවා. නෝපං අකුසල් ගොඩාක් උපදවන්න නැතු වෙන්න පුළුවන්. උපදින අකුසල් ගොඩාක් දුරු කරන්න පුළුවන්. ගොඩාක් කුසල් උපදවන්න පුළුවන්. ඉපදෙලා තියෙන කුසල් දියුණු කරගෙන යන්න පුළුවන් යාත්තන්ට වයස තියෙනවා. ඒ නිසා තරුණ කාලේම තරුණ මදේ කියන එක බැහැර කරලා වයසට යන බව සිහි කර කර කුසල් කරන්න ඕන ධර්මය අහන්න ඕන. ඔන්න තරුණ මදේ දුරුකරන එක මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩෙන්න ප්‍රධාන කාරණය. ඊළඟට තමයි ආරෝග්‍ය මන්දේ දුරු කිරීම. ආරෝග්‍ය මන්දේ දුරු කිරීම ගොඩාක් උපකාරයි. ඒ කියන්නේ ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතන අදහස දුරු කරන්න ඕන. ඉන්නේ ලෙඩ වෙන්නේ කිසිම ලෙඩක් වෙන්නේ නැහැ වගේනේ. ලෙඩ වෙලා පිළිකා හැදිලා කිස් යනවා. ඇඟ කිට්ටු වෙනවා. ඇඳීම වෙස්ලේ ඉඳ වෙයි. මල මුත්‍රා අනිත්‍යයි. ලෙඩ වුණාට පස්සේ මල මුත්‍රා අනිත්‍යයි අත ගන්නේ. ආයේ ලැජ්ජවයි කියලා කතාවක් නැහැ මේ වෙලාවට. එහෙම මෙන් හැම තැනින්ම බට ගහනවා. ආයේ තරුණ වැඩිහිටි මහලු කතාවක් නැහැ. මේ හැඬෙ ඉන්න වෙනවා. ඇඟේ නූල් පොටක් නැතුව ඉන්න සිද්ධ වෙනවා. ලෙඩවීම නිසා මල මුත්‍රා ගොඩි ඉන්න වෙනවා. මේ නහයෙන් කටෙන් බට ගහනවා. ඇඟට ඉන්ජෙක්ෂන් කටු ගහනවා. සීලයින් දෙනවා. පෙති දානවා. පෙති බෙහෙත් බොන්න දෙනවා. ට්‍රොලි වලට තල්ලු කරගෙන යනවා. කාමරට වෙලා ලිද්දු ගොඩක් මැද ඉන්න වෙනවා. කේන්දරෙලි හඳ ඇහෙනවා. කවදා හරි වෙනවා මේක. ඊට කලින් පුළුවන් නම් දෙයක් කරගන්න. ඊට කලින් පුළුවන් නම් කරගන්න. මං ලෙඩ වෙන කෙනෙක් කියලා සීකර. ඒක සතර සම්‍යක් ප්‍රධාන වීරියම වැඩෙනවා. ඊළඟට තමයි මම මරණයටපත් වෙන කෙනෙක්. කොතනක කොයි ආකාරයෙන් කොයි මොහොතක අපි මරණයටපත් වෙන්නේ. එනිසා මම මැරෙන කෙනෙක් කියලා සතෙක් සරුපෙක් ගහලා මැරෙයිද? වාසවිසක් ඇවිල්ලා මැරෙයිද? අමනුෂ්‍ය භූතෙක් බෙල්ලමිරිකලා මැරෙයිද? ඊළඟට පාරේ යනකොට හැප්පිලා මැරෙයිද? වාහනේ කැප්පිලා මැරෙයිද? පපෝ හිරවිලා මැරෙයිද? බඩ්ගුලියක් හිරවිලා මැරෙයිද? කොයි මොහොතේ කොයි තැනක කොයි ආකාරයකින් මැරෙයිද කියලා කල්පනා කරනවා. මරණය සිද්ධ වෙන්න පුළුවන්. මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕන විදිහක මරණය ගත්ත උසුම ටික හෙලා ගන්න බැරි වුණොත් මැරෙනවා. මරණානුස්සති භාවනාව ගැන තියෙනවා. ඒව සීකරනවා. කර්මය අරන් යන්න වෙනවා. මේ මරණය ජීවිත මන්දේ ප්‍රහණය වෙනවා. ඒතොර නෝපං අකුසල් උපදින්නේ. උපං අකුසල් ප්‍රහණ වෙනවා. නෝපං කුසල් උපදිනවා. උපං කුසල් දිනනවා. ඔය ක්‍රම ටික. ඉතින් ඔය තමයි ගිහි පැවිදි කාටත් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩි වීම පිණිස උපකාරක ධම්පද ටිකක් අද ඔය කියුවේ. මම කල්පනා කළා ඊළඟ දවසේ බණ භාවනාව දිනු කරන අයට භාවනාව තුළදී අකුසල දුරු කරන්න කුසල උපදවන විදිහ දහම් කරුණු ටිකක් කියුවොත් හොඳයි කියලා අපි ඊළඟ දවසේක බලමු. ඒ නිසා මේ විදිහට සිල් ගුණ දන් රකිමින් පිළිවෙලට ගුණ ධර්ම දිනු කර ගන්නට ඊළඟට ශ්‍රද්ධාදී ගුණධර්ම වල පිහිටලා ශ්‍රද්ධා සීල සති ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම ගිහත්තන්න පුරුදු කරගන්නත් ඒ වගේම කාතුල තරුණ මන්දිය ඊළඟට ආරෝග්‍ය මන්දිය ජීවිත මන්දිය ප්‍රහාණය වීම පිණිසත් අද දවසේ මේ ධර්ම ශ්‍රවණානිසංස කුසල බලය හේතු වාසනා වේවා කියලා ඔබට සිත ප්‍රාර්ථනා කරනවා.